2015 වසරේ 7 වෙනි මාසයේ දෙවනිදා භාවනා වැඩසටහන. නිවීමක් නැත්තේ ලෝකයට සමාජයට ඔවුන්ගත් මග හරි කියලා සිතුවත් ඒගත් ගමන් මග තුල තියෙන දුර්වලතා නිසා තමන් හරි කියලා හිතන්න පුළුවන්. නමුත් නිවන් ධර්මයේ නැත්තේ ඒ ගමන් මග තුල තියෙන දුර්වලතා නිසා. ඇත්තෙන්ම නිවන් මග තව ඈත බුදුවරයෙකුට කල් දාපු කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මේක වැරදි අරක හරි කියලා කියන්න අයිතිකුත් නැහැ. ඉතින් ප්‍රායෝගික ලෝකයේ නූතන සමාජය තුළ මේ ඥාන දර්ශනය උදා කරගන්න පුළුවන් කියන පදනමේ ඉන්න අය තමයි මේ ගැන අවධානය යොමු කරන්න ඕන, අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජයට, මුළු මහත් සත්ත්ව සමාජයට සොයලා දෙන්නේ ලෝකෙ නැතිවෙච්ච දෙයක්. ඒ නිසා උබ්බේ අනනොසුතේසු ධම්මේසු. සමාධි තිබුණා, භාවනා වර්ග තිබුණා, ධ්‍යාන තිබුණා. ඉතින් භාවනා කියුවාම හිතන්නේ බුදුහාමුදුරුවෝම පමණයි කියලා නෑ. භාවනාවල් කලිනුත් තිබුණා, ඊට පස්සෙත් ලෝකෙ බිහි වුණා. භාවනා කිරීම අපි දැකලා තියෙනවා ත්‍රස්තවාදී නායකයොත් කරනවා. ඒගොල්ලන්ට අදාළ භාවනා කරන සුභ අසුභ වගේම අනේකාකාර මානසික ස්වභාවල් ඇති කරන භාවනා ක්‍රම ලෝකෙ තියෙනවා. ඉතින් ඒ අතරින් නිවැරදිවම බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමය තෝරගන්න ඕන. ඒ තමයි විදර්ශනා භාවනාව. විදර්ශනාව තුළින් යදා පඤ්ඤාය පස්සති, තාම ගැඹුරින් ඥානෙ නිස්පර්ශ කරන ධර්මය අවබෝධ කරගන්න ධර්මය. ඥාන දස්සන සුවිසුද්ධං අහෝසි, මේක ඥාන දර්ශනය වීමෙන් තමයි මනස පිරිසිදු වෙලා අවිද්‍යාව සංස්කාර දුරු වෙලා යන්නේ කියන එක පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් කරගන්න ඕන බොහොම හිමින් බුදුරජාණන් වහන්සේගේ සීලය, බුදුරජාණන් වහන්සේගේ සමාධිය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය, බුදුරජාණන් වහන්සේගේ සම්මා සමාධිය තේරුම් කරගන්න ඕන. බොහෝ දෙනෙක් මේ මග හරි අර මග හරි කියා ඉන්නවා, හරියට මොර දෙනවා, හරියට බල කියනවා. නමුත් ඒගොල්ලන්ට හද සාක්ෂියට එකඟ විශේෂ ප්‍රතිලාභයක් ලබා නැහැ. ලැබුවොත් නම් ධානයක් වගේ දෙයක් තමයි. චිත්ත ඒකාග්‍රතාවයක් වෙනි සුළු ප්‍රතිලාභයක් පමණයි. ඉතින් අප ඒ ප්‍රතිලාභත් ලැබුවා, ධ්‍යානවල ස්වභාවයත් දන්නෝ, ප්‍රාණයහමල ස්වභාවයත් දන්නෝ, ඒ වගේම අනේක විදයේ තියෙන භාවනා ක්‍රමයන් හැම එකක්ම වගේ අධ්‍යයනයට ලක් කරපු නිසා ඒව පිළිබඳව නිසැකවම තතු කීමේ හැකියාව තියෙනවා. පින්නතුන්ට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ පෙර නොඇසූ දහම. ඒක අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම පෙන අසල නෑ. දැන් මෙතනත් ඉන්න පිරිස ඒ ධර්මයේ ඇසෙන්නේ ධර්ම අවබෝධයේ සමග ධර්මයේ ඇහෙන්න පටන් ගන්න. එතකන් ධර්මයේ නෙමෙයි ඇහෙන්නේ වචන. ධර්මයේ ඇහෙන්නේ පින්නතුනේ ධර්ම අවබෝධයේ වූවට පසුයි. එතකන් ඇහෙන්නේ වචන. ඒ කියන්නේ වචනයකට කුඩා සිහිනයක් හදලා තියෙනවා තමන්. ඒ සිහිනය තමා තුළ අවදි වෙනවා. පැහැදිලිනේ? ඒක සාමාන්‍ය සතුන් ළඟත් තියෙනවා. පැහැදිලිනේ? අපි ගේට්ටු ඇරලා අර ඉස්සරහා බලපුකේ කිනෝ යාට කෑම දෙනවා. අර ගේට්ටු ආරෙන සද්ද ඇහෙනකොටම එයා දුවගෙන යනවා. ඇයි? එයාට සංඥාවක් ඇවිල්ලා තියෙනවා මේ ගේට්ටු ආරනකොට ඒ සද්ද ඔස්සේ මට කෑම එනවා කියලා. එහෙමත් නැත්නම් අපි ওই කුරුදු වෙලා තියෙනවා අපි පන්සල් වල එහෙම දැකලා තියෙනවා එයාගේ අර කෑම බෙලෙක්කේ හයියෙන් බිම ගසනකොට එයා දුවගෙන එනවා. එයාට කොයි බහරි සද්ද ඇහෙනකම එයා දන්නවා මේ බෙලෙක් හඬත් එක්කම මට කෑම හම්බ වෙනවා කියලා. යාගේ සිහිනේ අවදි වෙනවා. මේක තමයි භාෂාව කියන්නේ. මේක තමයි භාෂාව කියන්නේ. ඒක භාෂාව. ඒක සංඥාව. ඒක තවත් ඉස්සරහට ප්‍රගුණ කරලා සත්‍යයකට උනත් පුරුදු කරන්න බැරිද? පුරුදු කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ සත්‍ය වම් අත දෙන්න කිව්වහම වම් අත දෙනවා, දකුණු අත දෙන්න කිව්වහම දකුණු අත දෙනවා, කකුල් දෙකෙන් හිට ගන්න කිව්වහම හිට ගන්න. දැන් අලි භාෂාවක් තියෙනවා. ඒක තමයි භාෂාව. එහෙමනම් මේ භාෂාව තුළ සිහින සංකල්පයක් හදලා ඒක අවදි කිරීම තමයි කරන්නේ. ඒක හේතු ගැන්වුවාට පස්සේ ඒ සංකල්පෙට ඒ දේම කටයුතු කරනකොට වෙනවා. ඉතින් පින්නතුන්ටත් ඒ වගේද බලන්න. මේ ඇහෙන හැම වචනයකින්ම අවදි වෙන්නේ තමන්ගේ සිහිනයද, තමන් හදාගත්ත සංකල්පයද කියලා බලන්න. ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ වචන වලට එහා යන්න ඕනේ නිවන් දකින්න. වචන වලට එහා යන්න ඕනේ නිවන් දකින්න කියලා කියන්නේ. එහෙම නැතිව පුළුවන් කමක් නැහැ ධර්ම අවබෝධය කරගන්න. කොහොමද වචන වලට එහා ගමන් කරන්නේ? තමන්ට වචනයකින් තේරෙනවට වැඩි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. කොහොමද ඒක අපි තේරුම් ගන්නෙ? ඒකට අපි මතක් කරනවා අදිචිත්ත අදිඥාන කියන වචන. කියන්නේ සිතනවට වඩා දෙයක්. ඥානනය කරනවට වඩා, ඥානනය කරනවා කියන්නේ යමක් තේරුම් කරගන්නවා, තේරුම් ගන්නවට වඩා දෙයක් කරන්න ඕන. එහෙම නැතුව සමන්ට පුළුවන් කමක් නැහැ මේ දර්ශනේ උදා කරගන්න. ඉතින් මුලින්ම කරන්න අවශ්‍ය කරන්නේ තමන් අතහරින්න ඕන හේතුඵල දෙකම. ගොඩක් අය කියන බුදුදහම හේතුඵල දහමක් කියලානේ කියන්නේ නේ. හේතුඵල නිරෝධයක් ගැන කතා කරන බුදුහාමුදුරුවෝ. හේතුඵල නිරෝධයේ දහම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හේතුඵල හේතුඵල ධර්ම තියෙන්නේ අර ලෝකයේ ආයට. විද්‍යාව හේතුඵල. නොතන භෞතික විද්‍යාව හේතුඵල. අපිට මොනතරම් අපහසුද නිරෝධය දකින්න, මේ සිතෙහි නිරෝධය, සිතෙහි නිදහස දකින්න, සිතෙහි නිහඬ බව දකින්න මොනතරම් අපහසුද. අපි පුරුදු වෙලා තියෙන හඬ නගන්න. දැන් මේ මොහොතේ තමන්ගේ හිතේ හඬක් ඇති. බලන්න මේ මොහොතේ තියෙන හඬ මොකක්ද කියලා. දෘශ්‍ය මායාවෙන් ඒ හඬ මමත්වයෙන් විලුණට පස්සේ මගේ දුක, මගේ සැප, මගේ භය, මගේ සතුට, මගේ කනස්සල්ල බවට පත් වෙනවා. මේ මගේ ඉඩම කියලා සංකල්පයක් ඇති වුණාසේම මේ මගේ කය, මේ මගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා ඇති වෙච්ච සංකල්පයක් නෙමෙයිද තියෙන්නේ? ඒ වගේ සංකල්පයක්. දැන් මේක මගේ ඉඩමේ කියන සංකල්පය ඔබට අයින් කරන්න පුළුවන් ද? ඒක ඔබේව තිබියදී බෑ. හැබැයි විකුණලා දැම්මොත් නම් පුළුවන් නේ. ඒ සයිඩ විකුණන්න එපා, උන් තියාගන්න. නමුත් අපි මේ තේරුම් කරගන්න උත්සාහ කරන්නේ භෞතිකවාදී ක්‍රමවේදයකට නෙමෙයි. ඒ ක්‍රමවේදය එක් සංඥාවක් අතහැරලා තව සංඥාවක් අල්ලගෙන ඒ අතහැරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකේ නිමක් නැහැ. ඒගේ විස්සහම ඒගේ මුදල් වලින් තව ගයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් පේමන්ට් එකේ හරි ඉන්නත් ඕනේ. එක උදාහරණයක් පමණයි. නමුත් ඇයි කෙනෙකුට විද්‍යාව පහළ කරගෙන, සත්‍ය පහළ කරගෙන මේ අතහැරීම සිද්ධ කරන්න බැරි? සත්‍යයට විවෘත කළොත් එහෙම තවන්ට මොනතරම් සහනයක් ලැබෙනවද? තමන්ගේ මනස ලිහන්න කැමති නෑ. සමහරවද වේ තමයි මමත්වයෙන් දැඩි භාවය. දැඩි ආස කරන දෙයක් ගොඩක් වෙලාට වටින දෙයක්. මොකද ඔබ ජීවිත ගෙදරදි කරන්නේ ඒක ගොඩාක් කාටවත් දකින්න බැරි තැනක හංගනවද නැද්ද? එහෙම නැත්තම් සේප්පුවක වගේ එක දානවද නැද්ද? දානවා නේ. එතකොට ජීවිතේ මමත්වය කියලා කියන්නේ මිනිස්සෙකුට තමන්ගේ මමංකාරය කියන්නේ ගොඩාක් වටින දෙයක්ද නැද්ද? ගොඩාක් වටින දෙයක්. මම විතර වටින්නේ කවුරුවත්. මම විතර ලස්සන නෑ කවුරුවත්. මම විතර අගේ නෑ මට කවුරුවත්. ඒ නිසා මම තමයි ජීවිතේ වටිනාම භාණ්ඩය. ඉතින් මේ වටිනා භාණ්ඩය හැමදේම ඇදලා එළියට පේන්න තියලා තිබ්බත් මේ වටිනාම දේ මේක හංගන්න බෑ. හැමෝම නෙමෙයි හංගන්න බෑ. ඇයි හංගන්න බලන්නේ? මේක නැති වෙයි කියලා. ඒක තමයි ස්වභාවය. මමත්වේ නැති වෙනවට නෙමෙයි ජනයා ලෝකේ අය කැමති මමත්වය පවතිනවට. පොඩි කාලේ ඉඳලා මමත්වයට යමක් එකතු කරන්න උත්සාහ කළා මිසක් මමත්වය දුරු කරන්න උත්සාහ කළේ නෑනේ. මට වාහනයක් තියෙන බව පෙන්වන්න ඕන. මට මාලයක් තියෙන බව පෙන්වන්න ඕන. මට සල්ලි තියෙන බව පෙන්වන්න ඕන. මම හොඳ රස්සාවක් කරන බව පෙන්වන්න. මම අනිත් අයට පේන්න හොඳ රස්සාවක් කරන්න ඕන. අනේකාකාර විදිහේ මමත්වයම ඉස්සරහට ගෙනාවා මිස මමත්වය බාධාවක්, කරදරයක්, පීඩාවක්, දුකක් කියලා තේරුනේ නැහැ. ඉතින් කාලයත් එක්ක ජීවත් වෙනකොට යාට තේරෙනවා මේ හැම පීඩාවක්ම මට තියෙන්නේ, මම මෙච්චර මේ දුක් විඳින්නේ මමත්වය නිසා කියලා. වෙන කෙනෙක් නිසා නෙමෙයි, මමත්වය නිසා කියලා. ඉතින් පොඩි කාලෙදී අපි හිතනවා මේ යාළුවෝ නිසා, මේ දුක මට අම්මා නිසා, තාත්තා නිසා, තව ටිකක් ලොකු වෙනකොට හිතනවා තමන්ගේ මහත්ය නිසා, නෝනා නිසා, මේ දුක මට දරුවෝ නිසා කියලා. ඕමෝමෝමෝමෝමෝම දියුණු වෙලා ටික කාලයක් දිහාම තියෙනවා කවුරුත් නිසා නෙමෙයි මේ දුක මම නිසා. එහෙනම් ඉතින් රහතන් වහන්සේලාට දුක් තියෙන්නේ නැහැ නේද? ඒගොල්ලන්ට අම්මා තාත්තා ඥාති ඔක්කොම නේද? බුදුරජාණන් වහන්සේට දුක් තියෙන්නේ? මානසික දුකක් තියෙන්නේ, මානසික තත්වයක් තියෙන්නේ. දැන් තවත් කාලෙකදී තාම ප්‍රබලව හිතන දෙයක් නේ, ධනෙ නැති නිසා, සල්ලි නැති නිසා මේ දුක තියෙන්නේ, සල්ලි නැති නිසා කියලා. ඉතින් ලෝකේ ගොඩාක් දෙනෙක් එකතු කරගෙන බලනවා සල්ලි තිබුණාම සැපද කියලා. සල්ලි තිබුණාම, ගොඩාක් ලොකු ආහාර තිබුණාම, ගොඩාක් ලොකු ව්‍යාපාර තිබුණාම එයා තමයි දන්නේ මේක දැන් කොටියගේ වලිගය අල්ලගත්තා වගේ කියලා. අතාරින්න බෑ. සේවකයෝ ටිකයි, සමන්ට එන බිල් ටිකයි තමන්ගේ ඔළුව කනවා පොඩ්ඩක් අතහැරපුවා. එයාට වෙන කොහෙන්වත් බලපෑමක් ඇති වුණාට තමන්ම කරවගත්ත ක්‍රියාමාර්ගය තුළ තමන් සිරවීමකට දන්නේ නැතුව ස්වයන් සිරවීමකට ලක් වෙනවා. ඒ හැම දෙයක්ම ගැටලුවක් නෙමෙයි. ඒ හැම දෙයක්ම ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රධාන ප්‍රශ්නය ඕනෑම කෙනෙක් තේරුම් කරගන්න ඕන මමත්වය. මමත්වයේ මුදාහරින්න කැමතිද? මමත්වයේ දුරු කරන්න කැමතිද? ඒකයි අහන්න තියෙන ප්‍රශ්නේ. ඔබ කැමතිද ඔබේ මමත්වය දුරු කරන්න? එහෙම නැත්නම් මැරෙන්න කැමතිද නිවන වෙනුවෙන්? අර දහම්සොඬ රජුරෝ මැරෙන්න කැමති වුණා නිවන වෙනුවෙන්. දැන් මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි, මම මේ ජාතක කතාවෙන් අරගෙන මේක කියන්නේ. දහම්සොඬ රජුරෝ කියන්නේ ධර්මයේ සොයන, ධර්මයට කැමති රජ කෙනෙක්. අනේ මට ඒ බණපදයක්, මේ අබුද්දස්ස කාලේ බුදුහාමුදුරු කෙනෙක්ගේ බණපදයක් ඇහෙන්නේ නැති කාලෙක මේ අනේ මට මේ සැනසිල්ල කියලා දෙන්න, නිවන කියලා දෙන්න කියා යනකොට එක මිනිස්සෙක්වත් හිටියේ නැහැ ඉදිරිපත් වුණේ යකෙක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද පුතුනි? පුතඥන සමාජයේට සද්ධර්මය කියන කෙන අපේ නියකෙක් වගේ. ඇයි අපිව මරන්නනේ ඉන්නේ? දැන් එයාට කෙලින්ම පෙන්නවා මරණය සමගයි ධර්මයේ තියෙන්නේ කියලා. එයා එන්නේ යකෙක් ඉස්සරහට. යකෙක් කරන්නේ මොකද්ද? කන එකනේ මරණික. එතකොට ධර්මය දේශනා කරන කෙනෙකුත් ඇත්ත වශයෙන්ම යකෙක් වගේ තමයි. මමත්වය නැති කරනවා, දුරු කරනවා, සංසාරෙම නැති කරනවා. යකෙක් නම් කන්නේ ඒ ආත්මය විතරයි. මේක සංසාරෙම කන සංසාරෙම නැති කරනවා. ඒ සංසාරෙම නැති වෙනවට කැමති. අපි සංසාරයක් තියෙනවයි කියලා හිතාගෙන සිටියත් එතන සංසාරයක් නැහැ. තියෙන්නේ සංසාරයක් තියෙනවයි කියන දුක. ඒ දුකත් එක්ක සංසාරයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් එක්කෙනෙක් හිතාගෙන ඉන්නෝ මේ ඉඩම මගේ කියලා. ඒ ගෙදරම තව එක්කෙනෙක් ඉන්නෝ, එයා බොඩින් වෙලා ඉන්නේ, එයා හිතාගෙන ඉන්නෝ මේ ඉඩම මගේ නෙමේ කියලා. තේරෙන්නේ? දැන් අර ඉඩම මගේ කියලා හිතාගෙන ඉන්න කෙනාගේ වෙනවද ඒ ඉඩම? ඒත් නෑ. එතකොට මගේ නෙමේ කියලා හිතාගෙන එයා ඉන්නවා. නමුත් එයාගෙත් නෙමෙයි, බොඩින් වෙච්ච කෙනාගෙත් නෙමෙයි, අර අයිතිකාරයෙගෙත් නෙමෙයි ඉඩම. දෙන්න ළඟම තියෙන්නේ මොකද්ද? මම අයිතිකාරය, මම බොඩින්කාරය. සංඥාවල් දෙකක්. නමුත් දහම එකයි. ලෝධහම එකයි. තියෙන සංකල්ප දෙකක්. බොඩින්කාරය ඉන්නෙත් ඒ හේවනේ, අයිතිකාරය ඉන්නෙත් ඒ හේවනේ. දැන් තේරෙනවනේ. එතකොට මේ මේ සසර මෙහෙම පැවැත්මක් ඔහි දලාගෙන යෑමක් තියෙනවා. නමුත් මේකේ සත්වයේ කුජලයේ ආත්මයක් නැති වග ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ කියන්නේ මේක අයිතිකාරයේ බෝඩින් කාර්යයේ මේක නෑ. දැන් ඔබ ඉන්ද්‍රියන් වල අයිතිකාරයක් ඔබ වෙලා ඉන්නවා. ඒතරගේ අයිතිකාරයක් වගේ. ඔබේ ශරීරයේ ඔබ අයිතිකාරයක් වෙලා ඉන්නවා. ඒතරගේ අයිතිකාරයයි කියලා හිතනා වගේම තමයි. දැන් මේගේ මගේ කියලා අයිතිකාරකමක් අපි හදාගත්තට කවදාවත් මේගේ මගේ වෙන්නේ නැහැ. සඤ්ඤාවෙන් සඤ්ඤාව ඉවත් කරන්න බෑ. සඤ්ඤා නිරෝධයක් කරන්නයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. නමුත් අපේ ගොඩාක් ධර්මය නොදන්න අය, නිකන් පොතෙන් විතරක් කියවලා ප්‍රත්‍යක්ෂ නැති අය සඤ්ඤාවෙන් සඤ්ඤාව ඉවත් කරන්න අන්න මේ කයි ඇට තියෙනවා, මස් තියෙනවා, ලොන් තියෙනවා, මේක ගඳ ගහනවා, කුණු වෙනවා කියා පෙන්වනවා. ඒ කියන්නේ කුණු වෙච්ච සංඥා ටිකක් දෙනවා යාට. අර හොඳට තිබුණු සංඥාව කුණු කරනවා. ඊට පස්සේ කුණු වෙච්ච සංඥාව තියාගෙන කියනවා, දැන් අර මට හොඳයි හොඳයි කියපු සංඥාව දැන් මට නැහැනේ. ඔව්, ඉතින් හොඳයි හොඳයි කියපු සංඥාව දැන් නැහැ. දැන් තියෙන්නේ කුණු වෙච්ච සංඥාව. තේරුණානේ? ඉතින් ඒ නිසා ඔය භාවනා කරන්න ගිහිල්ලා තියෙන හොඳ සංඥාව කුණු කරගන්න එපා. එකෝයි තියෙන සංඥාව තියෙන්න ඇරින්න. එතකොට යම් කිසි සුගතියක් ඇති වෙයි. කුණු වෙත්ත සංඥාවෙන් හිටියොත් කුණු ගොඩකම උපදී. මොකද ගති පුරුද්ද කුණු වුණොත් චුතියක් කුණු වෙනවා. චුතියක් කුණු වුණොත් උප්පත්තියක් කුණු වෙනවා. දැන් ඕක තමයි අර ගෝවුත සුනගෝවුත කරන අයටත් කිව්වේ. ඔබ ඒ වෘතයෙන්ම සඤ්ඤා පුරෝගෙන ඉන්නකොට ඔබ බලිකේ, ඔබ හරකෙක් වෙයි. එතකොට අර වගේම කුණු මලමිනි ඔළුවේ පුරෝගෙන ඉන්න ඕනම කෙනෙක් ගිහිල්ලා මලමිනි කන පණුවෙක් වෙයි. ඇයි මලමිනිම නෙමෙයි මතක් කරගන්නේ? එහෙමත් නැත්නම් මහා මඩ වගුරුක ඉන්න මීහරකෙක් වේ ඌරෙක් වේ. ඇයි ඒ කුණුවෙච්ච සංඥාවල්ම ඔළුව පුරවගෙන සිටීමේ වන්දට. ඉතින් මනස නිදහස් කරන දෙයක් අශේෂ විරාග නිරෝධෝ. මේක ශේෂයක්වත් ඉතිරි නැතුව නිරෝධ කරන දහම. ඒ දහම පින්නතුනේ කටපාඩම් කරලා ගාථා කියලා මුළු ත්‍රිපිටකයේම කියවලා අටුවා ටීකා ටිප්පණි කියවලා මේක දේශනා කරන්න බෑ, අවබෝධ කරවන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් විසින්ම තව කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරනවා ඇරෙන්න කිසි දවසක කියවලා මතක තබාගෙන කිව නොහැකි දහම. තේරුණානේ? කවදාවත් බෑ පින්නතුනේ. ඇයි? හේතුව ලෝකීය දහම නොවන නිසා. වචනවල, ගාථාවල, පදවල ධර්මය පිහිටවන්න බැරි නිසා. දැන් අපි පොත් ලියලා තියෙන පොත් ලියලා කියන්නේ මොකද්ද අපි? මේ වචන බොරු, මේ අකුරු බොරු, මේ දේශනාවල් බොරු කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මේ කතා කරන වචන අතරේ මගේ බඳ නැහැ. මමත් දැනිත. මම මේ කියන දේවල් වලට මම එකඟ නැහැ. මම ඉන්නේ මීට වඩා ගොඩාක් ඈතින්. නමුත් කරන්න දෙයක් නැහැ. මෙතෙන්ට බැහැලා එන්න වෙනවා මේ සීට් එකට ඔබට බණ කියන්න. නේ? ඒ මම ඉන්නේ ගොඩාක් ඈත. මෙතෙන්ට බැහැලා ආවේ නැත්නම් ඔබට බණ කියන්න බෑ. ධර්මයේ දේශනා කරන්න බෑ. නමුත් ඉතාම හොඳින් කියන්නේ, පැහැදිලිව කියන්නේ මේ මට්ටමින් මේක තේරුම් ගන්න එපා. මේට වඩා විශිෂ්ට අන්දමකින් මේක තේරුම් කරගන්න ඕනේ කියන එක. සරල ක්‍රමවේදයක් වාන පටන් ගන්නවා. අපිට කියන්න ඕක ක්‍රමයක් අංගාල අපි වැඩේ කරගන්න. ක්‍රම, විදි, විධාන සියල්ල ඉක්මවා තියෙන්නේ ධර්මයේ. ක්‍රමයක් කොහමද වහන්නේ? භාෂාව, වචන, ක්‍රියාව ඉක්මවා තියෙන්නේ. කම්ම නිරෝධය. කර්ම කාර්ය කරන තැන නෙමෙයි, කර්ම නිරෝධයක් තැන තියෙන්නේ. ක්‍රියාවෙන් බෑ, දෙපයින් යන්න බෑ නිවනට. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. නේ? ආහසේ පාසටහන් නැහැ වගේම ශ්‍රමණයෝ බාහිරේ සලකුණකින් බලන්න බෑ කියලා. ශ්‍රමණයා තුල සලකුණක් පිහිටන්නේ නැහැ. දැන් මා තුල සලකුණක් නැහැ. මා තුල සංඥාවක් නැහැ, මා තුල දෘෂ්ටියක් නැහැ, මා තුල සංකල්පයක් නැහැ, මා තුල දර්ශනයක් නැහැ. ඇත්ත වශයෙන්ම දර්ශනයක් නැති පුද්ගලයෙක්. න්‍යායක් නැ. ඒ නිසා මට ලෝභය නැ, ද්වේෂය නැ, මෝහය නැ, ගිනි ගැනීම නැ, මා පරාද කරාවිද, මා බිම හෙලාවිද කියලා මට ප්‍රශ්නයක් එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඒ හේතුව සංඥාවක් නැ. සංඥාවක් තිබුණොත් මොකද වෙන්නේ? මේ සංඥාව ජයග්‍රහණය කරා ගෙනියන්න ඕන. මේ සංඥාව මම රැක ගන්න ඕන. මේ සංඥාව ස්ථාපිත කරන්න ඕන. මේ සංඥාව හැමෝටම පිළිගන්වන්න ඕන කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට අනිත් සංඥාවල් සමග යා යුදවලිනු ප්‍රශ්නකට ගන්න. කාටවත් පෙන්නුතුනේ මේක සංඥාවක් නෙමෙයි. මේක ඇත්තක් නෙමෙයි. මේක බොරුවකුත් නෙමෙයි. මේ මාගේ ධර්මය ඇත්තක් නෙමෙයි. තාම පැහැදිලිව කියනවා. මේ දේශනා කරන්නේ ඇත්ත නෙමෙයි. හැබැයි බොරුවකුත් නෙමෙයි. ඊට වැඩි දේශනයක් ලෝකේ තියෙනවද? අන්න ඒක තමයි මේ දේශනා කරන්නේ. ඊට වැඩි ලෝකේ දේශනයක් තියෙනවද? ඒ දේශනාවයි මේ කරන්නේ. ඇත්ත බොරු වැඩක් නෑ. වාචික සීමාවේ තියෙන මේ දේශනාව ඉතාම පිළිගන්නවා සම්පූර්ණ බොරු. වාචික සීමාවේ තියෙන මේ දේශනාව බොරු. කනිවාරෙන් කියනවා. ඉතින් මේක කිසිම කෙනෙක් ඇත්තක් බොරුවක් කියලා ගන්න එපා. ඇත්තක් කියලා ගත්තොත් ඒකත් පීඩාවක්, බොරුවක් කියලා ගත්තොත් ඒකත් පීඩාවක්. තේරුණානේ? නෑ නෑ මේ කොහොම හරි හාමුදුරුවෝ එහෙම කිව්වට ඔය ඇත්ත තමයි කියන්නේ. එහෙම ගන්න අවශ්‍ය නෑ. ඔහොම කිව්වට මේ හරිම දහම මේක තමයි. එහෙම ගන්න අවශ්‍ය නෑ. මේක හරි වැරදි දෙකම නැති දහම. ජය පරාජය දෙකම නැති දහම. රැය දහවල නැති දහම. කාලයෙන් තොර දහම. පුජ්‍යලත්වයෙන් තොර දහම. යම් යම් සිතුවිලි වලට සංකල්ප වලට ආසත්ව සිටියාම ඒවෙන් ගැලවෙන්න අමාරුයි. තමන්ම බලන්න තමන් ආසත්ව ඉන්න දේවල් තමන්ට වින්දනය කරන්න පුළුවන් තා වරුදු කීයද කියලා. එතකොට හිත ගලව ගන්න පුළුවන්. තමන් ආසත්ව ඉන්න දේ තමන්ට වින්දනය කරන්න පුළුවන් තා වරුදු කීයද කියලා අහලා බලන්න. එච්චරයි. ඊටත් වැඩියෙන් තමන්නේ ලබන වින්දනේ මොන වූ ග්‍රාම්‍ය වූ අල්ප වූ සුළු දෙයක්ද කියලා බලන්න. දැන් මම කියන්නේ ආහාර ගන්න එපයි කියන එක නෙමෙයි. ආහාරයට තියෙන කෑදර කමනිති කරගන්න කියන එක. ගෙවල් දොරවල් පරිහරණය කරන්න එපයි කියන එක නෙමෙයි. යාන වාහන පරිහරණය කරන්න එපයි කියන එක නෙමෙයි. ඒකට තියෙන දැඩි ආසත්ත භාවය, ඒ කියන්නේ ඒව රකින්න එපයි කියන එකක් නෙමෙයි, මානසික වදයක් බවට පත් වෙලා තියෙන බැඳීම. ඊළඟට මානසික වින්දන ස්වરૂප කැමැත්ත තියෙන. ඒ කැමැත්තයන් වල වහලෙක් වෙන්න එපා, දාසයෙක් වෙන්න එපා. තණ්හා දාසෝ කියලා කියන්නේ. ඒ තණ්හාව කියන එක තිබ්බට කමන්නේ, බලාපොරොත්තු තියෙන්න ඕන, අදිෂ්ඨාන තියෙන්න ඕන. ඒකට දාසයෙක් වුණොත් මොකද වෙන්නේ? යම්කිසි දෙයකට දාසයෙක් වුණොත් මොකද වෙන්නේ? යා දාසයෙක් වුණොත් වැඩකාරයෙක් නේ දාසය කියලා කියන්නේ. එතකොට වැඩකාරයෙක් බවට පත් වුණොත් එයා ඒකට යට වෙච්ච කෙනෙක්. දැන් ප්‍රධානියට යට වෙච්ච නම් දාසය කියන්නේ එයාටනේ. එතකොට තණ්හාව කියන දෙයට, එහෙම නැත්නම් මේ ක්ලේශ ධර්මයට යට වුණොත් එයා නැගිටින්න අමාරුයි. ඒසා දාසයෙක් වෙන්න එපා. ද්වේෂයට දාසයෙක් වෙන්න එපා. ලෝභයට දාසයෙක් වෙන්න එපා. මෝහයට දාසයෙක් වෙන්න එපා. රාගයට දාසයෙක් වෙන්න එපා. ඉරිසියාවට දාසයෙක් වෙන්න එපා. අපි සමහර අය දකිනවා ඉරිසියා කරන ගතිය තියෙනවා. සමහර අය දකිනවා ද්වේෂ කරන ගතිය තියෙනවා. සමහර අය ඉන්නවා රාගයට හරිම දාසයි. දාසගතිය පේනවා. ඒත් එවිට ඒගොල්ලෝ එතනින් එහාට නැගිටින්න බලන්නේ. ඒක හිඟන්නගේ තුවාලය වගේ තියාගෙන ඉන්නවා. ඒක තුල මොනවා හරි මිහිරක් රහක් ඇති. ඒ දේ වෙනුවෙන් එයාගේ විපත එයා තියාගෙන ඉන්නවා. දැන් හිඟන්න තුවාලය තියාගෙන ඉන්නේ එයාගේ විපත. නමුත් ඒක සුව කරලා දෙන්න හදනවට කැමති නැහැ. ඒක තමයි ස්වභාවය. දවසක් හිඟන මිනිස්සෙක් තාම අපිරිසුදු ඉරිච්ච ඇඳුමක් අඳන් ඉන්නෝ දැකලා මට දුක හිතිලා, මම එහා රෙද්සාපුර ගිහිල්ලා හොඳ ෂර්ට් එකක් අරගෙන ඇවිල්ලා අර මිනිස්සයාට අරක ඇඳලා අර ඉරිච්ච ෂර්ට් කෑල්ලහකට වීසි කරලා ගියා. මෙන්න ඊට පහුවෙන්ද එනකොට අර හොඳ ෂර්ට් එක නේ ආයි අර ඉරිච්ච ෂර්ට් එක මතන් ඉන්නවා. මට පස්සේ තමයි තේරුනේ හොඳ ෂර්ට් එකක් නැඳන් හිඟා ගන්න බෑ කියලා. පස්සේ වල්නකොට තමයි තේරුනේ මේ මිනිස්සයා හොඳ ෂර්ට් එකක් නැඳන් ඉන්න වෙලාවලුත් ඇති. නමුත් මේ තමන්ගේ ඩියුටි වෙලාවට ටක් ගාලා මේ ෂර්ට් එක අර ෂර්ට් එකක් දාගෙන ඉනවා කියලා. ඉතින් ඒවත් තේරුම් ගන්න. ඉතින් ඒ වගේ යම් යම් දේවල් වල පොඩි රස වින්දනයක් සහ ලාභයක් තියෙනවා කියලා දැනුණාම ඒ දේ තුල ආසත්ත වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. පුදුමයි. ඉතින් ඒ දේවල් දිහා විදර්ශනා කරලා බලන්න ඕන මොනතරම් අල්ප වූ දෙයක්ද තියෙන්නේ කියලා. අල්ප වූ ආශ්‍රයයක්ද තියෙන්නේ කියලා බලන්න ඕන. දැන් දරුවන්ට අනුකම්පා කරනවායි කියලා දරුවෙක් වඩාගෙන නැග්ගහම අම්මා කෙනෙක් මොකද වෙන්නේ? කොළඹ අහිංසක දරුවෝ රුපියල් 250ට විකුණනෝ පැයට දෙකට. ඒ දරුවෝ නිදි පෙට්ටක් දීලා නිදි කොරවගෙන බස් එක පුරා විදලා සල්ලේ හම්බ කරනවා. ආයි දරුවා අයිතිකාරයට දරුවායි රුපියල් 200යි ගෙනින් දෙනවා. දැක්කනේ. එහෙමනම් මේ ලෝකේ විවිධ මායාවන් තියෙනවා. දැන් ඒවත් අපිට අඳුන ගන්න බෑ. අපිත් එක බොහොම හෙමින් බලනකොට තමයි ඒක තේරෙන්නේ. ක්‍රමානුකූලව තේරෙන්නේ. ඒක බස් කන්ඩක්ටර් කෙනෙක්ගෙන් අහලා බැලුවාම තමයි තේරෙන්නේ. එයා දන්නවනේ හැමදාම එක එක දරුවා තරම් මෙයා නගින්නේ කියලා. අපිට එක එක පාට තේරෙන්නේ. ඉතින් ඒ වගේ මේ මායාකාරී ධර්මයේ මායя කියලා කියන්නේ මායාකාරී ධර්ම. දැන් ඔබ දැකලා ඇති ඔය සිතුවම් වලින් චිත්‍ර වලින් හරි අර සිරි සිද්ධාර්ථ කියන මේ ටෙලිනාට්‍ය හරි ඉන්දියානු ටෙලිනාට්‍ය ඉතාම හොඳට පේනවා. මේ බුදුරජාණන් වහන්සේ යටපත් කරන්න හොඳහා නරක වශයෙන් අනේකාකාර වශයෙන් පෙනී සිටීම් සිදු කළානේ. තණ්හා රති රග ඇවිල්ලා නැටුවා. හරි ගියේ නෑ. භය බීතිය සුලි කුණාට අකුණු සැර මූදු කොට ගැලීම් කළාම භය වුණේ නෑ. මාරයා කිව්වා ඔබ කොහෙද මෙහෙ ජයග්‍රහණයක් ලබන්නේ? ලෝකය මගේ. මොකද්ද කියන්නේ මාරයා? ඔය ලෝකය මගේ. ඔබ ඔය ඉන්නේ දැන් මාරය කියන්නේ මොකද? ඔබ ඔය හැම ශරීරයකටම අත දික් කළා කියන්නේ ඔය ඉන්නේ මගේ දේවල්. තමුන්නාංශය තමුන්නාංශක කියලා හිතාගෙන හිටියට ඔය ඇහැ කන නාසය දිව ශරීරය ඉලෑට නහර නේද? අටකටු ඔක්කොම මාරය කියන්නේ මොකද? එයාගේ කියලා. ඉතින් ඔබන් තව දුරටත් ඉතින් හිතාගෙන ඉන්න මගේ මගේ කියලා. එවිට සිද්ධාර්ථයන්න් වහන්සේ ආර්ථය සිද්ධ කරන්නවා කියන ආර්ථය සිද්ධාර්ථ මොකද කියන්නේ? මම ලෝ අත්හරින්නේ. මට ඔබේ දේවල් මට වැඩක් නෑ. ඔබේ දේවල් මට වැඩක් නෑ. මම ලෝ අත්හරින්නේ. ගොඩාක් ඒ සිරි සිද්ධාර්ථයේ සිතුවමේ පරමාර්ථ පැත්තට ගොඩාක් සද්ධර්මයේ ඇත්තට අදාළව ලස්සනට තියෙනවා ඒ දර්ශන විග්‍රහය. ඒක හරියි. තියම් තැනකදී අපේ පුතඥ භාවයත් එක්ක අපිට වැරදීම් ගොඩාක් සිද්ධ වුණා. එදා ඉඳලා පණ්ඩිතකම තමා තුල නැති වුණත් සහතිකයෙන් පණ්ඩිතකම ලබාගෙන ඉන්න මට්ටමට අපිපත් වුණා. ඈ ඥානවන්තකම තමා තුල නැති වුණත් ඥානවන්තකම ලැබෙන තත්ත්වයක් තිබුණා. ඒ වගේ තත්ත්වයකට පාත්‍ර වුණා. ඊට පස්සේ සහතික දොස්තරවරු, සහතික පඬිතවරු, සහතික උපාධිධාරීන්, සහතික වලින් ප්‍රායෝගික නොව පිරිසක් ලෝකයේ බිහි වෙනවා. ඒ සහතික වලට ගරු කරන්න පටන් ගත්තා. ඉතින් සහතික වැඩක් නැහැ ලෝකේ ප්‍රායෝගිකත්වය වැදගත් වෙන්නේ. ඒ තමන් උදා කර ගන්න මහන්සි වෙන්න ඕන. ධර්මයේ අවශ්‍යතාවය හොඳින් නුවණට ඇති වුණාම අර දහම්සොඬ රජුගේ වගේම කන්දෙන් පල්ලෙහාට පැනලා හරි බණ පදේ අහගන්න කැමති. කන්දෙන් පල්ලෙහාට පැන්නා දහම්සොඬ රජුගේ කන්දෙන් පල්ලෙහාට පැන්නා. ඒ යකා පල්ලෙහා කට අරගෙන බලාගෙන ඉන්න ඔය කියන්නේ අනිවාර්යෙන් දහම්සොඬ රජුරෝ පණින්නේ දැන් මම බේරෙයි කියලා හිතාගෙනද? නෑ, අනිවාර්යෙන් මම මැරෙනවාමයි. මට රජකමක් නෑ, දූදරුවොත් නෑ, කවුරුත් නෑ, මට මමත් නෑ. මෙන්න මම පැන්නා. බණපදේ ලැබුණත් නැතත් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මම පැන්නා කියලා යකා වගේමයි අර ඉන්න කට අරගෙන ඉන්න පහලට එලා. ධර්මය හැම කෙනෙකුටම පේන්නේ දකින්න කලින් යකෙක් වගේ. ධර්මය දේශනා කරන කෙනා විතරක් නෙමෙයි ධර්මයක් පේන්නේ යකෙක් වගේ. ඒක තමයි අර පහල තිබුණේ ධර්මය. යකා කියන්නේ ධර්මය. ඊළඟට පහලට ආනකොට මොකද වෙන්නේ? ටක් ගාලා අල්ල ගන්නවා. කවුද? ශක්‍රදේවේන්ද්‍රය. කවුද ශක්‍රදේවේන්ද්‍රය කියන්නේ? ශක්‍රදේවේන්ද්‍රය කියලා නාම මාත්‍රයක් තිබ්බට අතක් පයක් කනක් නාසයක් තියෙන ශක්‍රදේවියෙක් නම් මන් දකින්නේ නෑ. මන් දකින්නේ මේ විශ්ෂීය ධර්මය, ස්වභාව ධර්මය, තථාගත ධර්මය. මේ ලෝකයේ දෙවියන්ව කියලා කියන මිනිසුන්ට ඒක විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක ගුණාංග මේ කතා කරන්න ගියොත් ලොකු පොත් ගානකින් කතා කරන්න වෙනවනේ. ඒ නිසා කෙටියෙන් කියනවා දෙවියෝ කියලා. ශක්‍රදේවේන්ද්‍ර එහෙම නැත්නම් ලෝව මවන්න, ලෝව නිර්මාණය කරන්න, ක්‍රියේටර්. එතනත් ඒක තමයි සකස් කරන කෙනා. ශක්‍රදේවේන්ද්‍රය නවල් ගන්න. එහෙ නැත්නම් දෙවියන් වහන්සේ විසින් අල්ල ගන්නවා. දෙවියන් වහන්සේ කියන්නේ මොකක්ද? ඇහක් කනක් නාසයක් බඩක් දෙවක් ශරීරයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒක මුස්ලිම් දහමෙත් එහෙමයි කියලා දෙන්නේ. කතෝලික දහමෙත් කියලා දෙන්නේ එහෙමයි. ඒ ජේසුස් වහන්සේ කියන දෙවිය නෙමෙයි. එතනින් එහාට පැහැදිලි කරන දේවත්වයෙන් බ්‍රහ්මත්වයේදී පැහැදිලි කරන්නේත් ඒක. ඇසක් කනක් නාසයක් කටක් දිවක් බඩක් ශරීරයක් තියෙන බුජලේ නෙමෙයි. එහෙනම් මොකද්ද මේ කවුරු කතා කරන්නේ? විශ්වීය පොදු ධර්මය. මොන භාෂාවෙන් කොයි විදිහට කතා කරත් අපි කාටත් මේ ලෝකේ තියෙන සත්‍යයට එනවා මිසක් වෙන දෙයකට එන්න නෙමෙයි තියෙන්නේ. තියෙන දෙයට එනවා ඇරෙන්නේ වෙන දෙයකට එන්න පුළුවන් කමක් නැහැ. වෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ කාටත්. ඒ කතා කරන විදියෙන් සහ ඒ පාටෙන් සහ සංස්කෘතියෙන් ආකාරයෙන් භෞතික ක්‍රමවේද වලින් තමයි වේද භින්නකම් තියෙන්නේ. නැත්තම් ලෝකේ කවුරුත් විඳින්නේ එකම ස්වභාව ධර්මයක්. ඈ ස්වභාව ධර්මයක් තියෙන එකම ස්වභාව ධර්මයක් තියෙන. ඒ නිසා මේ ස්වභාව ධර්මය අවබෝධ කරගන්නේ නැතුව මතවාදී සංකල්ප ඇති කර ගැනීම තමයි වරද. දැන් අපේම පින්නතුන් සමහර අය බණ අහලා වැඩි ආකල්ප වලට එන්නේ නැද්ද? සමහර අය කියනවා මේක සතිපුජ්‍යලෙක් නෑ කියලා. කර්ම විපාක දෙන්න කෙනෙක් නෑ කියලා. ඒක වැරදි මතවාදයක්. තමන්ගේ කරගත්ත තන තමන්ට වේදනාව තියෙනවද නැද්ද? තියෙනවද? තමන්ගේ වාහනේ සීරුණාම තමන්ට වේදනාව තියෙනවද නැද්ද? තියෙනවා. තමන්ගේ කරගත්ත තන තියෙනවා, තමන්ගේ කර නොගත්ත තන නෑ. ඔන්න ඕකයි මතක තියාගන්න ඕන ගැඹුරු කාරණේ. මම මේ සරලව කියලා දුන්නේ ඒකයි. තමන්ගේ කියලා කරගත්ත තැන සසරක් තියෙනවා, කර්ම විපාකයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. තමන්ගේ කරගත් නොගත් තැන ඒ කිසිවක් හටගන්නේ නැහැ. එහෙමනම් අපි සංඥාවය නිරෝධ කරගත්තොත් නිරෝධය ලැබෙනවා. එහෙම නැත්නම් සංඥාව සසරට ගමන් කළොත් ඒ සසර සැකසෙනවා. ඒකයි මනස කරත්තයක් වගේ කරගත් අයත් ඉන්නවා. මනස සෙවනැල්ල වගේ කරගත් අයත් ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් ඔබ කවුද? කරත්තක ස්වභාවය මට කියන්නේ ලොරියක් කියලා ගන්නකෝ අද කාලේ. මනස ලොරියක් කරගත්තා ඉන්න. ලොරියේ ස්වභාවය මොකක්ද? ආව් බඩු මුට්ටුය මේ ඔක්කොම පටවගෙන මහා සද්ද දාගෙන දුම දාගෙන ඈ ගුරු ගිරි ගගා අදිනවා. බරට බරේ ඇඳගෙන යනවා. සේවනැල්ල බර නෑ. දැනින්නේවත් නෑ. ඉතින් මේ ආර්ය ශ්‍රාවකත්වයේ කියලා කියන පින්තුනේ ජීවිතේ සේවනැල්ලක් කරගත්ත කෙනෙක් යා. සේවනැල්ල සංස්කාරක ධර්මයක්ද? නෑ, සංස්කාරක ධර්මයක් නෑ. මේ නිසා එක කාටවත් කපන්න බිනින්න පෙළන්න හැකියාවක් නෑ. සේවනැල්ල වැටෙන්නේ සංස්කාරක ධර්මයක් කරහා තමයි. නමුත් සේවනැල්ල සංස්කාරක ධර්මය නෙමෙයි. ඒකයි ස්වභාවය. අත්හැරීම පුරුදු කරන්න. තමන් සංසුන් වලින් දෙක පියාගෙන තමන් අත්හරින්න. මගේ කියන දේවල් නෙමෙයි මම කියන දේ අත්හරින්න. කියන්නේ තමන්ගේ මමත්වය කියන දේ අත්හරින්න. ක්‍රම උපායක් නොමැතිව අත්හැරීම පුරුදු කරා. කිසිදු ක්‍රියාවකට බැස නොගන්න. ක්‍රියා නොකර සිටීමට උත්සාහ නොකරන්න. යමක් සෙවීමට උත්සාහ නොකරන්න. මා මෙසේ සිටිය යුතු යැයි නිර්මාණයක් ඇති කර නොගන්න. වචන වලින් ඇති කරන සංඥාව ද අතහැර වචන වලින් ලැබෙන අනත් තමා තුලින් තමාගේ මොළයෙන් ලබා දෙන අනත් ඉක්මවා අතහැර පිය සතහන් නොමැති මාවතක පිය සටහන් නොමැති ඒ ස්වභාවික තථාගත ධර්මයේ විශ්වීය ධර්මයේ තුල පිහිටන්න. ඔබගේ නිවන හිස් බව නොවේ. ඔබගේ නිවන නොසිස් බව නොවේ. ඔබගේ නිවන කිසිදු සංස්කාරයක් නොවේ. ඔබගේ නිවන කිසිදු සංඥාවක් නොවේ. ඔබගේ නිවන කිසිදු විඥානයක් නොවේ. ඔබගේ නිවන කිසිවක් සමග ඇලීම නොවේ. ඔබගේ නිවන කිසිවක් සමග ගැටීම නොවේ. ඔබගේ නිවන මධ්‍යස්ථව සිටීම නොවේ. නැවත දෙයක් නොසොයා සොයන තැන ඇති පීඩාව හඳුනාගෙන කර්මය ඉක්මවන්න. නොසොයන්න සෙවීම දුකක් බව, දිවීම දුකක් වෙහෙසක් බව තේරුම් අරගෙන සෙවීමෙන් දිවීමෙන් නිදහස් වන්න. නිහඬ නොවන්න. නිහඬ නොවන්න. හඬ නොනගන්න. හඬක් ඇති කරගන්න එපා. මනසේ නිහඬ නොවන්න. ධර්මයේයි සංඥාවක් කිසිවක් ඇති කර නොගන්න. සියල්ල අතහරින්න. කිසිවක් ඉතිරි කර නොගෙන සියල්ල අතහරින්න. කිසිවක් ඉතිරි කර නොගෙන සියල්ල අතහරින්න. ඉතිරව යමක් ඇත්නම් එම දේ ඔබට පීඩාවක් වේදනාවක් දෙනු ඇති. වේදනා දෙන සියල්ල අතහරින්න. පීඩා දෙන සියල්ල අතහරින්න. යමක්ද ඔබට වේදනා දෙන්නේ ඒදී අතහරින්න. යම් සංඥාවක් ලබා ගත්තා මේ සංඥාව තුලින් ඔබව යම් වෙහෙසකට පත් කරાવી ඒ වෙහෙසටපත් කරන සංඥාව තමයි. යම් උපාදානයකට මනස වැටුණාම ඒ උපාදානය තුලින් තමාව වෙහෙසටපත් කරાવી ඒ උපාදානය අත්හරින. ධර්මය කියා හෝ කිසිවක් අල්ලා නොගන්න. වීරයෙන් හොඳ සිහියෙන් අප්‍රමාණ ධෛර්යයෙන් සියල්ල අත්හරින්නට කටයුතු කරන්න. මරණයටද මාරයාට අයිති මේ මරණය කියන එක මාරයාටම ලබා දෙන්න. මැරෙන්නට මෙහි මට දෙයක් නැත. තිබේ නම් හේ මාරයාවේ. මැරෙන්නට මෙහි මට දෙයක් නැත. තිබේ නම් හේ මාරයාවේ. මැරෙන ධර්ම කිසිවක් තබා නොගෙන මාරයාට ලබා දෙන්න. මැරෙන හැම දෙයක්ම අයිති මාරයාට. මාරයා යන දහමක් ස්වභාවය. සියලු වේදනා සියලු සංඥා සියලු නාම රූප සලායතන සංස්කරණය කිරීම සහ දැනුම විඥානය අතහැරීම ද අතහැර වාසය කරන අතහැරීම ද අතහැර වාසය කරන්න. නිවන කියන්නේ සිතේ සිතුවිලි නැති අවස්ථාවක්වත් සියල්ල අමතක කරලා ඉන්න අවස්ථාවක්වත් නෙමෙයි. ඒ මතක් වෙන සිතුවිලි තියෙන රූප දකින ශබ්ද ඇහෙන ලෝකය තුළ අකම්පිතව දැකීම එක වැදගත්. يعني කෙනෙක් අපි දකිනවා, එයා දැකීමෙන් අපි කම්පණය වෙනවා. නමුත් අර ස්වභාවයෙන් එහෙම කම්පණය නොවන විදිහට දැකීම. එමනම් අපි ධර්ම අවබෝධයෙන් කරගන්නවා කියලා සිදු කරගන්නේ අටලෝ දහම තියෙන ලෝකයේ අටලෝ දහමේ නොසැලී. අටලෝ දහම නැති ලෝකයක් පන්නේ නේ. දැන් අපිට අටලෝ දහම තියෙනවා, කම්පණය වෙනවනේ නේ. දැන් ආර්යවතුන්ට, ආර්ය ශ්‍රාවකයන්ට අටලෝ දහම තියෙනවා, කම්පණය වෙනවා. ඒකයි වෙනස. එහෙම නැතිව ඔළුව හංග ගැනීමක් නෙමෙයි ප්‍රශ්නවලින් බේරෙන්න. අර සිතුවිලි නැතුව ඉදීමක්, ඒක සමාධියක හැංගීමක් නෙමෙයි. අටලෝ දහම තියෙනවා, අටලෝ දහම ඇතුළ කම්පණය නොවන අවස්ථා. කම්පණය නොවන්න නම් අපි මොකද කරන්න තියෙන්නේ? ඇස ඉක්මවා දකින්න ඕන, කන නාසය දිව ශරීරය මනස ඉක්මවා ලෝකේ දකින්න ඕන. විශේෂ ඥානෙ, විශේෂ දර්ශනෙ. ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න ඕනේ. ඉතින් මේක ඔබට කොච්චර කිව්වත් ඔබට මට ඒක කරන්න බෑ. ඔබ මම ඉන්න තැන කරන්න බෑ. යම් තැනක ඔබ මම කියන මේ අවස්ථා දෙක නැති වෙනවද, අන්න එතනයි දර්ශන මාර්ගය ආරම්භ වෙන්නේ. හැම කෙනෙක් ළඟම ඉන්නවනේ නේ ඔබ මම. එහෙම නැත්තම් මම මගේ. නැතිනම් කුමක්ද ලෝකේ තියෙන්නේ? ඔබ මම, මම මගේ නැත්නම් ලෝකේ කුමක්ද තිබෙන්නේ? දැකලද කියන්නේ? හිස් බවක් තියෙන්නේ කොහොමද? හිස් බවක් එහි නැත. හිස් බව තියෙන්නේ සාපේක්ෂිකතාව තුළ. ඒ නිසා නිවන හිස් නැත. සාපේක්ෂිත ධර්මයක් නොවන නිසා නිවන හිස් නැත. මම ඉන්න තැන තෝරගන්නවා නම් ධර්මයේ එයාට හිස් බවක් හැටියට තමයි නිවන තේරෙන්නේ. හැබැයි මම නැති තැනේ කොහොමද හිස් බව තෝරන්නේ? හිස් බව කියන්නේ සංඥාවක්ද නැද්ද? සංඥාව. සංඥාවක් වූ නිසා නේද හිස් බව හඳුනා ගන්නට පුළුවන්. දැන් ඔබට මේ ශාලාවේ හිස් තැන් පෙන්වන්න කිව්වොත් මේ මැදස්ත තියෙන මැද තියෙන අවකාශය ඔබ පෙන්වයි මේ හිස් කියලා. එහෙනම් ඒ සාපේක්ෂිතව ඒ හඳුනා ගැනීම කරන්නේ මම. හිස් කියන්නේ සංඥාව. හිස් බව තුළ හිස් බවක් නැහැ. හිස් බව තුළ ඒකකයකින් එය පිරී ඇත. සංඥාවක් නම් එය විඳින්නට පුළුවන්. එය සංස්කරණය කරන්නට පුළුවන්. ඒ මතකයේ තබා ගන්නට පුළුවන්. ඒ උපාදානස්කන්ධයට සාපේක්ෂිත ධර්මයක්. උපාදානස්කන්ධයට අනුගත වූ ධර්මයක්. නමුත් නිවන් ධර්මය කියන්නේ උපාදානස්කන්ධයට අනුගත වූ, සමාන වූ, උපාදානස්කන්ධයෙන් ගත හැකි, අවබෝධ කරගත හැකි දෙයක් නොවේ. දැන් යමක් අපි ඉගෙන ගන්නවා අවබෝධ කර ගන්නවා කියන තැන අපේ අධිකාචාර්යතුමා අපි උපාදාන ස්කන්ධයෙන් මෙවැනේ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙයින් තමයි අපි ඉගෙන ගන්නේ හොඳ දේ ඉගෙන ගන්නෙත් එහෙමයි නරක දේ ඉගෙන ගන්නෙත් එහෙමයි ලෝකේ ඕනෑම දෙයක් ඉගෙන ගන්නෙ පංච උපාදාන ස්කන්ධයෙන් ආගම් ඉගෙන ගන්නෙත් එහෙමයි ඉතින් මේ භාෂාව ආගම් සංස්කෘතික ජාති වර්ග කුල මල ભેද ඔක්කොම සියලුම දේ පුජ්‍යලත්වය කියනා වූ මේ සියලුම දේ අභිභව අතික්‍රමණය කරන අවස්ථාව මෙතරම් ගැඹුරු ධර්මයකට අවධානය යොමු කරන්න ශක්තිය නැහැ අද ගොඩක් සමාජයයි. ඔය බලන්න තියෙන්නේ පොඩි ප්‍රශ්න, චූටි ප්‍රශ්න වුණානේ. අස්තහන කියලා කිව්වහම උදාර ප්‍රශ්න ඒ කාලේ ආලවක යටහපු ප්‍රශ්න අද මහාචාර්යවරයෙකුටත් අහන්න බැහැ. ඒකයි කැතිර ප්‍රශ්නේ. ඒ නිසා විශිෂ්ට ඥානයක්, දර්ශනයක්, අප්‍රතිහත ධෛර්යයක්, කැපවීමක් තියෙන්න ඕන මේ ධර්මයේ තුල පවතිනත් ඒ වගේ මේ අවබෝධ කරගන්නත් තියෙන්න ඕන. අහනකම නෙමෙයි හැමදාම අපි කරන්න තියෙන්නේ මොනින් මේ தත්ත්වය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන තමන්ට තමන් කියන්න ඕන මට වෙන කිසිවක් පිට නැති වග කිසිම දෙයක් මට පිට නැති වග කියලා දෙන්න ඕන ධර්මයේ හැරෙන්නට වෙන පිට නැත තමන්ට ආදරය කරන තමන්ට ශක්තියක් වන දේපල වස්තුව ධනය ඥාති ඕවා කොයින් අත්තාහි අත්තනෝ නැති තමන්ටත් තමන් පිහිට වෙන්නේ නැති අවස්ථාව එනෝ මෙවන ඒ කිසිවකින් පිහිට නැහැ මං එකම පිහිට ධර්මය කරගන්න ඕනේ කියලා මහන්සිය ධර්මයේ පුලුවන් තරම් ගැඹුරින් ශ්‍රවණය කරනවා සාමාන්‍ය අවධානයෙන් මුල් කාලයේ ඇසුවත් පසුව අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වුණු ඔළුවෙන් හිටගෙනද බල ඇසිය යුතුයි ඔළුවෙන් හිටගෙන බලහන්න ඕනේ නෑ ඒ තරම් කැපවීමක් කරන්න ඕනේ කියන එකයි මේ කතා කරේ මොකද මං ඔළුවෙන් හිටගෙන බලන අප නිසා මොකද මට හිතෙනවා මේක අවබෝධ වෙන්නේ නැත්තේ මොලේට ලේ යනවා මදි ඇති දැන් අඩු ප්‍රමාණයක් තමයි මොලේට ලේ සපයන්නේ අපි අර අක්මාට වවුල් අඩු වලට මේ සපයන ලේත් එක්ක බලනකොට අඩු ප්‍රමාණයක් මේක ටිකක් වැඩිපුර දෙන්න ඕන කියලා හිතලා ඔළුවෙන් හිටගෙන ටිකක් අහලා බලන්න. ඒ කියන්නේ කැපවීම. සසර බිය දුක්ඛ සත්‍ය කියන එක තදින් තියෙන කෙනෙක් තමයි ඉක්මනින් ධර්ම අවබෝධය කරන්නේ. සසර බිය දැනෙන්නේ ප්‍රඥාවන්තයාට. එයාට මේ වලුණු මාල වලින් යාන වාහන වලින් මේ සාරි හැට්ට වලින් සෙරප්පු වලින් සතුටු වෙන්න බෑ. කුඩා කාලේ නම් එහෙම සතුටු වුණා නෑනේ. සෙරප්පු දෙකක් දාලා මාලෙන් දාලා ඇඳුමක් ඇඳලා ඈ කලිසමක් ඇඳලා උරලෝසුවක් බඳලා ප්‍රඥා උදා වෙන්න උදා වෙන්න ඒ වයින් සතුටු වෙන්න හිත සතුටු කරන්න බැරි වෙනවා. ඒකයි ස්වභාවය. එයාගේ මනස පෝසක් කුඩා දේවල් වලින් සතුට කරන්න බෑ. දැන් කුඩාම කාලේ නම් පොඩි ළමයෙකුටනේ පොඩි සෙල්ලම් බඩ වගේ දුන්නාම ඒකෙන් සතුට නෑ. එයාගේ එයාගේ ඥාණය කුඩයිනේ, පොඩිනේ, පොඩි දර්ශනයක් තියෙන. එයා පේන මට්ටමින්, දකින මට්ටමින් අඬනවා, hina වෙනවා. අඬනවා, hina. ඉතින් ජීවිතේ දුක දැනෙනවා නම් ඒ හඳුනාගත්ත තරමට හැමෝටම දුක තියෙනවා. සමහර අය දුක හඳුනගන්නේ නැහැ. පාපේ කරද්දි පාපේ පීඩාව දැනෙනවා. ඒ මිනිස්සු ඒ පාපේ පීඩාව හඳුනගන්නේ නැහැ. ඒකයි ස්වභාවය. මේක අවබෝධ කරගන්න විදියක් ක්‍රමයක් නැහැ. මොකද ඉතින් නැගිටලා යන්න හිතනවාද? ඒ විදියක් ක්‍රමයක් නැත්නම් අම්මෝ ඉතින් අහගෙන ඉඳලා වැඩක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ මගට කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාණික මාර්ගය කියන්නේ ඒකයි. දැන් විදියක් ක්‍රමයක් තියෙනවායි කියලා කට්ටිය කියන්න පුළුවන්. හැබැයි විදියකට ක්‍රමයකට මේ කියපු අයට කවදාවත් නිවන හම්බෙලා නැහැ. විදි ක්‍රම සියල්ල සැකසෙන්නේ පංච උපාදානස්කන්ධයට සාපේක්ෂිතව. කර්ම කාරකයට වැටිලයි හදන්නේ. මෙච්චර අපහසු ඔබට මේ ධර්මයේ ටිකක් තේරුම් ගන්න අපිට හිතන්න පුරුදු කරේ නෑ. අහන්න විතරයි පුරුදු කරේ. ඒකයි කියන ප්‍රශ්න. හිතන්න පුරුදු කරන්න ඕන. මෙතෙන්ට එන හැම කෙනෙකුටම හරි වදයක්, ඔළුවට ලොකු වදයක් දෙනවා. කරාටි පන්තියකට බඳවගෙන ළමයි මහන්සි වෙයි කියලා ඒගොල්ලන්ට තේ එකක් දීලා විනෝදයෙන් පොඩියක් ගහලා සින්දුවක් කියලා ක්ලාස් එක ඉවර කරලා යනවා. ඒගොල්ලන්ට එනෝ අයිලන්ඩ් චැම්පියන් තරගාවලිය අනිකුත් කණ්ඩායම් එක්ක සටන් වදින දවස. හැබැයි ඉතින් අපි පහසුවෙන් පන්තිය තුල කාලය ගත කළා. සටන වෙන දවසට මොකද වෙන්නේ? එදාට පරිදි ඒ පුහුණු වීම නැත. ඒ නිසා අර පහසුවෙන් විනෝදයෙන් අපහසුතාවයකින් තොරව කාලය ගත කරන සමහර අයට සිදුවෙන්නේ අර සංසාරයට මුහුණ දෙන වෙලාවට පරදින්න වෙනවා. ඉතින් හොඳට සටන් බිමේ සටන් කරන්න මාරයත් එක්ක යුද්ධ කරලා මෙතෙන්දී හොඳට පුරුදු වෙන කෙනාට හැකියාව ලැබෙනවා. නිසි තැනදී සරන් කරන ජය ගන්න. පංච උපාදානස්කන්ධය ඉතාම ප්‍රබල බවට පත් වුණාට පස්සේ ඒ මනුෂ්‍යයට පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ මනුෂ්‍යයව නෙවෙයි පාලනය වෙන්නේ, පංච උපාදානස්කන්ධෙන් තනිකර යාව පාලනය වෙන්නේ. සමහර අය එකනේ කියන්නේ මට ඉරිසියාව ඇති වුණා, එයාට ඉරිසියාව පාලනය කරන්න බෑ. එයා ඉරිසියා කරනවා. තරහ ඇති වුණා, තරහ පාලනය කරන්න බෑ. කෙලින්ම තරහ ක්‍රියාත්මක වෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධේ ප්‍රබල විදියට පෝෂණය වුණාට පස්සේ එතන උදාහරණයක් වශයෙන් කිව්වොත් මිනිස්සෙක් අල්ලගෙන ඉන්නු ගවයෙක්. ගවයා ශක්තිමත් නම් මිනිස්සයට වඩා. මොකද වෙන්නේ? මිනිස්යා වැදගෙන ගවයා දුවනවා. ඒ වගේ ඔබේ පංච උපාදානස්කන්ධයේ ශක්තිමත් වුණොත් ඔබේ ඥානමය තියෙන බලයට වඩා. ඒක තමයි මනුෂ්‍යත්වයේ ඥානමය බලය. එතකොට හැඟීම් බලය, මානසික බලය, ඥානමය බලය ශක්තිමත් වුණේ නැති වුණොත් මානසික බලයට වඩා හැඟීම් බලය ශක්තිමත් වුණොත් ඒ හැඟීම් බලය ඇදගෙන යනවා ඥානමය බලය පසු කරගෙන. ඒස ඥානමය බලය හට ඇති කරගන්න ඕන. ඉතින් ගොඩාක් මේ ලෝකේ මිනිස්සුයෝ පුතඥයි ඥානමය බලයට වඩා සංසාරයේ පංච උපාදානස්කන්ධයේ බලයෙන් යුක්තයි. මිනිසුන් ළඟ ලෝභ ద్వේෂ මෝහ හටගැනීමේ බලය වැඩි. ඇති වුණොත් ඒ මිනිසුන්ට ඒව පාලනය කරගන්න තත්ත්වයන් තෝන්තුලා දුන්නු. ඒ නිසා මිනිස්සු තුළ ලෝභ ద్వේෂ මෝහ ඇති නොවන විදියට ජීවත් වෙන්නට මිනිස්සු කටයුතු කරන්නේ ඒකයි. ඒ නිසා අල්ලපු ගෙදර එක්කෙනාට ඉරිසියාවක් ඇති නොවෙන්නේ, තව කෙනෙකුට ඉරිසියාවක් ඇති නොවෙන්නේ, තරහක් ඇති නොවෙන්නේ තමන් ජීවිතේ හදා ගන්න ඕන. මොකද පාලනය කරගන්න. වෙන රටවල් වල තව කෙනෙකුට තව කෙනෙක් වැඩි හිරිහැරයක් හතරදරයක් නැහැ කියලා කියනවා. ආචාර ශීලී කියනවා. ආචාර ශීලී නෙමෙයි, එහෙම පොඩියට හරි හිරිහැරයක් හතරදරයක් වුණොත් දැඩිව ඕන් නැගී සිටිනවා. අමරිකාවේ තව කෙනෙක් තව කෙනෙකුට කරදරයක් නැහැ කියනවා. හේතුව මොකද? හැම ගෙදරකම තුවක්කුවක් තියෙනවා. වෙඩි දියලා දානවා. බලනකොට ආචාර ශීලී ධර්මයකට ප්‍රඥාවකට නෙමෙයි බීතියත් එක්ක ඒ தත්ත්වය තියෙන්නේ. ඒ නිසා හැමෝම තමන්ගේ රූලේ තමන්ගේ ක්‍රමවේදයට පවතින හැමෝම දිනාම වගේ පිළා ගන්නවා. අල්ලපු ගෙදර බලන්න හොඳ නැහැ. වෙඩි කන්නේ වෙන්නේ. දෙවුණු රටවල් වලට කියන බලාගෙන යනකොට තියෙන සමහර ලාට මා දකින දේ තමයි හැංගීම් පැත්ත, මානුෂික පැත්ත නැහැ, තියෙන්නේ නීතිමය පැත්තක් පමණයි. අර පැත්ත ගොඩක් අඩුයි. ලයන්විත පැත්ත නැහැ. රූල්ස් වලට වැඩ කරන්නේ ඒවට එච්චරයි. යම් ප්‍රතිශතයක් තියෙනවා මං කියන්නේ මේ සමස්තයක් හැටියට ලෝකේ අනුගත වෙන තැන. ඒ තුලින් දෙහැමි කෙනෙක්, විනයානුකූල කෙනෙක්, ආචාරශීලී කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හරියට ගුවන් සේවිකාවක්ගේ හිනාව වගේ. කපිතාන් කෙනෙක්ගේ රැවුල වැවීම වගේ. හමුදාකාරයේගේ සීරුවෙන් සිටීම වගේ. මං අහන්නේ ඒ හික්මීම වැදගත්ද කියලා මං අහන්නේ. ඒක හික්මීමක්ද කියලා මං අහන්නේ. ඒක හික්මීමක්ද? නෑ, ඒක අනක්. ඒක හික්මීමක් නෙවෙයි, ඒක සංවරයක් නෙවෙයි, ඒක ආචාරශීලීත්වයක් නෙවෙයි. ඒක යාගේ හෘදයාගම දෙන්නේ. ඉතින් අපි හදවත්වලට සමීප වෙලා සජීවී දහම හිතට එකඟව බලන ලෝකයේ දහමක් වොන්න අපි අර ඒව ගැන වෙනස් වෙන්න හෝ වෙනස් කරන්න හෝ ඒව වැඩ නැහැ අපිට. අපි ඒක පෙන්වුවේ එතන තියෙන හික්මීම නෙමෙයි කියන එක. ඒකයි ස්වභාවය. දැන් ඔබේ මනසට මා මෙතෙක් වෙලා ලබා දුන්නේ කුමක්ද? මා කිසිවක් ලබා දුන්නේ නැහැ. ඔබ ළඟ තියෙන විවිධ දුර්වලතා දුරු කළා පමණයි. තවදුරටත් කිසිවක් ලබා දෙන්නේ නැත. තවදුරටත් සිදු කරන්නේ ඔබේම මනසේ තියෙන දුර්වලතා දුරු කිරීම නැති කිරීම පමණයි. කවදාවත් කිසිවක් ලබා දෙන්නේ නැහැ. මේ ගනුදෙනු කරන්න පුළුවන් සංකල්ප දෘෂ්ටි පමණයි. මම ආගමක් ඔබේ හිතට ලබා දෙන්නේ නැහැ. දර්ශනයක් ඔබේ හිතට ලබා දෙන්නේ නැහැ. දෘෂ්ටියක් ඔබේ හිතට ලබා දෙන්නේ නැහැ. කර්මයක් ක්‍රියාවලියක් ඔබට ලබා දෙන්නේ නැහැ. ඔබ මේ කර්මකාරක තුල මේ ආගම් වර්ගවාදී ජාතිවාදී දෘෂ්ටි තුල ඇති කරගන්නා වූ පීඩනය පෙන්වලා දෙන්නේ. හැම ආගමකම සත්‍ය තියෙන්නට පුළුවන් එක මතු කරගන්න ඕන. මතු කරගත්තේ නැතිවුනොත් ඒක සත්‍ය නෙමෙයි. ඕනම කෙනෙක් ගෙයක් හදලා තියෙන තැන කෝටි ගානක යට පොළවේ මණිකක් තියෙන්න පුළුවන්. ඒක මතු කරගත්තේ නැත්නම් ඒ මිනිස්සු දුප්පත්. ඒක මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. මන් දන්නේ ඉතාම දුප්පත් මිනිස්සෙක් හිටියා. රොටියක් අම්මන් කාලා එදා වෙලේ අන්තන් හම්බ කරන් කාලා පොඩි පැලක් හදාගෙන හිටියේ මිනිස්සෙක්. මණික්කාරයෙක් ආවා. මෙයාට තේරුණා මේ පළාතේ මණික් තියෙනවා කියලා. ඒ ඉඩමේ පරිසරය අනුවත් එයා තේරුම් ගත්තා මෙතන මැණික් තියෙන්න ඕන කියලා. අර දුප්පත් මිනිස්සෙකින් ඇහුවා, මිනිස්සයෙක්ගෙන් ඇහුවා මේ ආට වෙන තැනකින් මං අක්කර කාලක් අරන් දෙන්නම්. ඔය ඉඩම මට දෙනවද? හා කියලා මෙයා එක පයින් සතුටු වුණා. ගේට් පොඩ්ඩක් හදලා දෙන්නම් කිව්වා. හා කිව්වා. සතුටු වුණා. ඒ මිනිස්සට වෙන තැනකින් ඉඩමක් අරන් දුන්න. මෙයාලේ කේල්ලකින් මේ ඉඩම ගත්තා. සති දෙකයි තුනයි හැරෙයි කෝටි ගානක මණිකක් අරන් ගියා. ආර මනුෂ්‍ය රොටි තම්මන් කාලා දෙන්නේ මෙනින් ගල කුලිය. ඔබත් එහෙමයි. මතක තියාගන්න මේ ගේ හදාගෙන ඉන්නේ ඔබ. මේ බුද්ධ රත්නේ නැමැති මෙනින් ගල යට දාලා පාගල ඒක උඩ ගේ හදාගෙන ඉන්නෝ. මතු කරගෙන තියෙන බුද්ධ රත්නේ ධම්ම රත්නේ නෙමේ. මතු කරගෙන තියෙන්නේ මගේ යකා පෙරේතය භූතය කුම්භාණ්ඩය තමයි මතු කරන්නේ, අවුස්සගෙන ඉන්නේ. ඉතින් මතු කරගන්න අර තමා තුළ සැඟවිච්ච මැණික බුද්ධ රත්නය. තෙරුවන් කියන්නේ නේ මැණික් තුනකට වන්දනා කරනවායි කියලා කියනවා. ඒ මැණික් කියන වචනේදී වටිනාකම අර්ථයක් ලබා දෙනකොට අපි ඒකට කියනවා මණික් කියලා. මාණික්යක් වගේ මහා වටිනාකමක් ලබා දෙන දෙයක්. මිනිස්සු ඇයි ගන්න ඇත්තේ මේ වටිනාකමක් ලබා දෙන දේ? සොයන කෙනෙකුටමයි ධර්මය ලැබෙන්නේ. ඔබ සොයන්න ඔබ තුළ නිවන සැඟවිලා තියෙනවා. ඔබ සොයන්න ඔබ තුළ බුදුහාමුදුරුවෝ සැඟවිලා ඉන්නවා. ඔබ සොයන්න ඔය හැම හදවතක් තුළම රහතන් වහන්සේ කෙනෙක් ඇඟිලා ඉන්නවා කියලා කිව්වේ. මං කියන්නේ බොරුද? ඔය හැම හදවතක් තුළම මෙතන ඉන්න හැම කෙනෙක්ගේම හදවතේ රහත් නේනින් වහන්සේ නම රහතන් වහන්සේ නමක් ඉන්නවා. නමුත් උදේ හවස අවශ්‍ය ගන්න යක. ඇයි යක්කු අවශ්‍ය ගන්න? ඇයි අර රහතන් වහන්සේ අවදි කරගන්න බලන්න ඕන? ඉතින් ඒ අවදි කර ගැනීමට තමයි මේ ධර්මය අපි ලබා දෙන්නේ. බලන්න තමන් කොච්චර උදාර කෙනෙක්ද කියලා. අර මිනි මරණ අඟුලි මාල කෙනෙක් ළඟ රහතන් වහන්සේ කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා දැක්කේ බුදු කෙනෙක්. හිටියේ නැද්ද? හිටියා. මතු කරලා ගත්තා. අඟුලි මාර මරලා දැම්මේ බුදුහාමුදුරුවෝ. රහතන් වහන්සේ අවදි කරලා ගත්ත අඟුලිමාල මරණය. අඟුලිමාල කියලා කියන්නේ අතප්පයක් තියෙන මිනිස්සෙක් කියලා හිතුවේ කොසල් රජුරෝ. බුදුරජාණන් වහන්සේ තමයි දැක්කේ අඟුලිමාල කියන්නේ අතප්පයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි සංඥාවක් කියලා. ඒ අඟුලිමාල කියන සංඥාව යාගේ දෙලින් නැති කරා. නැති කරපු ගමන් රහතන් වහන්සේ කියන සංඥා නිරෝධයෙන් එකෙක්ට මෙත ඔය පින්නතුන් ළඟ වුණා අඩුවක් පාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද කරන්නේ සංඥාව. වෙන කෙනෙක් නෙමෙයි. ඒ සංඥාව නිවැරදි කරපු ගමන්ම යන්නේ වැඩේ. ආගමික යම් යම් හැසිරීම් වලට ඒගොල්ලෝ පත් කරලා තියෙන සංඥාව. සංඥාවක් දුන්නාම විශ්වාසයක් ගොඩ නැගෙන විශ්වාසය තුළ හිතන්න තහනම් කරනවා. එයා විතරයි කියලා කියනවා. හිතුවොත් අපේ දිව්‍ය ලෝකයේදී රොටි කන්න බෑ. බුරියානි හම්බ වෙන්නේ නෑ කියනවා. ඉතින් රොටි කන්න මලාට පස්සේ බුරියානි කන්න මිනිස්සු නිෂ්කාරණ ජීවිත ගත මනෝවිද්‍යාව අනුව ඉතාම පැහැදිලි කරලා දීලා තියෙනවා මේ මිනිස්යා තුළ තියෙන සංකල්ප ගුණය සංඥා ගුණය ඇති කරගන්න දෙයක්. දෙදෙනෙක්ගේ මානසික ස්වභාවයන් වෙනස් එකයි. මේ ලෝකෙ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය දකින්න ඒ තමයි අතීත විඥාණයෙන් තොරව සජීවීව වෙන්නේ. නැත්තම් අද බොහෝ දෙනා හැමෝම වගේ බලන්නේ කොහොමද ලෝකෙ දිහා? අතීත සංඥාව. ඔබට අතීත සංඥාවෙන් තොරව බලන්න පුළුවන් නම් ලෝකේ සජීවී. සංඥා නැත්තම් ඒත් සංඥාව වැඩ කරනවා. මේ කායික තියෙන සංඥාව කියන එක වැඩ කරනවා. නමුත් අතීත සිද්ධාන්තයක් පදනමින් නෙමෙයි යාගේ වැඩ සංඥාව වැඩ කරන්නේ. දැන් චක්කු විඥානයේ නිරෝධයි. චක්කු කියන ක්‍රියාවලිය වැඩ කරනවා. නමුත් නිරෝධ සහගතව නිදහස්ව අතීත විඥාණයෙන් තොරව බලන නිසා සජීවී ධම මෙහිම පේනවා. ලෝකය හරි සොඳුරු, හරි ලස්සනයි. හරිම මනස්කාන්තයි. සැප විඳින්නයි නිවන් දකින්න ඕන. වඩා ප්‍රීතියෙන් ඉන්නයි නිවන් දකින්න. නිවන් දැක්කට පස්සේ හරිම ජොලි. බුරු කියන්න ඕනේ හරිම ජොලි. ඒසයි හිටමනින් දකින්න. අර ගිහි කාලේ දැන් අපි මාසේ කරා ඒ කුජල සංඥාවේ හරිම පීඩාකාරයි. හරිම සබකෝලේ. හැමතිස්සෙම බය, බිය. කවුරු හරි බණීද? තමන්ගේ ඇදක් දකීද? ඇඳුමක් ඇඳලා ගියත් ඒ පිළිබඳව මොනව හරි ඇදක් තියෙනවද? අර අය මොනව හිතනවත් දන්නේ නැහැ. හරි ප්‍රශ්න. වැරදියට හිතයිද දන්නේ නැහැ. හරියට හිතයිද දන්නේ නැහැ. මාව අව탁සේරු කරයි දන්නේ නැහැ. මාව පිළිගන්නේද නැද ඔක්කොම ප්‍රශ්න තියෙනවා. නමුත් ධර්ම දැක්කට පස්සේ ඒ අතීත සංඥා, පුජ්‍යල සංඥා කිසිවක් නැති නිසා අර වැටි අර සබකෝල අර අපහසුතා කිසිවක් නැහැ. ස්වභාවික සොඳුරු බවක් ලස්සනක් තියෙනවා ඒක දකින්න කිසි ප්‍රශ්නයක් නැහැ. බාධාව කියලා කියන්නේ පුජ්‍යලයා විසින් හදාගත් අතීත සංඥාව. බුදුරජාණන් වහන්සේ නමක් තමයි ලෝකේ වඩාම සතුටින් ජීවත් වුණා. පරම ධනෙ කියන සතුට තිබුණා. සතුට කියන පරම ධනෙයි මම හිතන්නේ ජීවිතේ ඉස්සරහින්ම හම්බ කරන්න ඕන කියලා. දෙවෙනියට තමයි අනිත් ඔය කියන ඩොලර්ස් රුපියල් හම්බ කරන්න ඕන. මොකද පරමන් ධනං කියලා ඒක පරම ධනෙ කියලා ලබා දුන්නේ ඉස්සරහටම ගන්න ඕන කාරණයක් නිසා. සන්තුට්ටි පරමන් ධන. සතුට ලැබෙන්නේ ධර්මය නිසා. ධම්මං විනාරති සුඛානන්ත. ධර්මය නිසා ඒ සතුට ලැබෙන්නේ. මිනිස්සු දන්නවනම් ලෝභ නැති වුනහම දියුණු වෙනවයි කියලා මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම ලෝභකම කියන එක අත්හැරලා දානවා. ලෝභකම තියෙනකොට දියුණු වෙන්නේ නැහැ. ලෝභකම තියෙනකොට නිර්මාණශීලී වෙන්නේ නැහැ. තණ්හාව තියෙනකොට දියුණු වෙන්නේ නැහැ. තණ්හාව දුරු වෙනකොට නිර්මාණශීලී වෙනවා. තණ්හා ලෝභය නැති වෙනකොට නිර්මාණශීලී වෙනවා. බොහෝ වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් බොහෝ දියුණුවක් නැති වෙනවා. බලන්න අර ඇපල් සමාගමේ අයිති මහත්තයා ස්ටීවන් ජොබ්. ලෝභකම නැතුව වැඩ කරපු කෙනෙක් ලෝකෙට නිර්මාණයක් එළි දක්වන්න ඕන කියන තැන මිසක් එයාට මේ ආයතනයක් කර තියාගන්න කිසිම අදහසක් තිබිලා නැහැ. එතුමාව ඒ තමන් හදපු ආයතනයෙන් තමන්ම එළියට දැම්මහම නිහඬව ඉඳලා තියෙනවා. කොහොමද වැඩේ? ටීවී එකට කීබෝඩ් එකක් හයි කරගෙන අකුරු ගහන්න පටන් ගත්ත ගමන මහා කම්පියුටර් ලෝකයක් නිර්මාණය කළා. ධර්මයට උනත් තණ්හාව තියෙනකොට දිනු වෙන්නේ. ධර්මයට තියෙන තණ්හාවත් ඇති කරන්නේ. එවිටයි වැඩිපුර ධර්මයේ තුල යෙදෙන්නේ. ඒ කියන්නේ තමන් අවබෝධ කරගන්න ටික පිළිබඳ උදානයක් උජාරුවක් නැහැ. එතනින් එහාට ගමන් කරනවා. නැත්තම් ධර්ම සංතණ්හාවක් ඇති වුණාම හා දැන් අපි හරි මගක ඉන්නවා. මම හරි ධර්මයේ ඉන්නේ. මම හරි දේ තමයි අරගෙන ඉන්නේ කියලා ඒ තණ්හාවක් වුණා මේහාට ඉස්සරහට යන්නේ නැහැ. ශෝකය දුරු කරන මාර්ගය තණ්හා දුරු කිරීම. ඉතින් ධර්මයට තණ්හා කරන්න. ධර්මයට තණ්හා කිරීමෙන් තණ්හාව දුරු කිරීම සිදු වෙනවා. තණ්හාව දුරු කිරීමට තණ්හා වෙන්නේ. තණ්හාව දුරු කිරීමට තණ්හාවක් තියෙනවා. මමත්වයේ දුරු කිරීමට මමත්වයක් තියෙනවා. සංඥාව දුරු කිරීමට සංඥාවක් තියෙනවා. තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්තම් වැඩිය හොඳයි. තේරෙන්නේ නැත්තම් වැඩිය හොඳයි. තේරෙනවා නම් ඒත් හොඳයි. තේරෙන්නේ නැත්තම් වැඩිය හොඳයි. වේගවත් වෙන්න ඕන. වේගයේ උපරිමය නිශ්චලයි. ඒක භෞතික විද්‍යාවට සාක්ෂණයට කරන්න බැරි වෙලා. වේගයේ උපරිමය නිශ්චලයි. ඒකනේ මුගලන් හාමුදුරන්ගේ සිතේ, රහතන් වහන්සේගේ සිතේ වේගය ශක්තිමත් පුරුෂයෙක් හකුලෝක වත දික් කරනවා වේගෙන් හත් වතාවක් ලෝක වටේ ඉහිඳෙනවා. ඒ සිතෙහි වේගය මිනිසුන්ට යම් ආකාරයකට වේගයේ උපරිම නිශ්චලයි කියන එක අවබෝධ කරවන්න කියපු කාරණයක් ඒක. දැන් මෙහෙම උස්කලත පාත් කරන වේගයට හත් වතාවක් ලෝක වටේ ගරගෙද්දි මෙහෙම යනෝ පෙනේද? ඒ වේගයේ සාමාන්‍ය ගණන් හැදුවොත් එහෙම මොන වගේ ගණනකට එයිද? මේ අනන්ත වූ ධර්මයේ කියා දෙන අනේක විද උපාය මාර්ගයන් ගැන හර දක්වා තිනවා. නමුත් මිනිස්සු ඒවා තේරුම් ගත්තේ වැරදි විදියට. අනිත්‍යාගම්මලක් තියෙනවා යම් යම් දේවල්. ඒවා මිනිස්සු ඒ නිර්වචනය කරගත්ත විදිය වැරදි. ඒ නිසා වැරදි මාර්ගවල ගමන් කළා. පසු ආගමික ශාස්ත්‍රවරයාගේ අවෑමෙන් පසු කාලීනව අවශ්‍ය කරන අයට අවශ්‍ය අවශ්‍ය විදියට තම දහම නිර්මාණය කරගත්ත වාසිදායක විදියට. ලෝකේ දිනු වෙනව, රටවල් දිනු වෙනව, මිනිස්සයා දිලිඳු වෙනව. අරකට මෙච්චර පිං, මෙච්චරට මෙච්චර පිං, අර දෙයට මෙච්චර පිං කියලා ගොඩ ගහපු එක ඇත්ත වශයෙන්ම බුද්ධානුශාසනාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා ඉතාම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. පින කියන එක ඇති වෙන්නේ චේතනාවට අනුකූලවයි, වස්තු සම්පත් වලට අනුකූලව හෝ ක්‍රියාදාමයන් වලට අනුකූලව නොවේ. නේද? අපේ ආයතන ගොඩාක් අය විමාන වස්තු වල හරි මෙහි ඉතින් කියලා දෙනවා තමයි, මේ මෙහෙම කළාම මෙහෙම මෙහෙම මෙහෙම කළාම මෙහෙම මෙහෙම ලැබෙනවා ලැබෙනවා කියලා. ඇත්ත එහෙම ලැබිලක් තියෙනවා, ලැබෙනවා. හැබැයි එයාගේ සිත ධර්මයෙන් පෝෂිත වූ දර්ශනයකින් යුක්ත වෙන්න ඕන. එහෙම නැත්තම් ඒක වෙන්නේ. පිනට ලෝභ වුණොත් පින අල්ප වෙනවා. පිනටත් ලෝභ නැති කෙනෙක් වෙන්න ඕන. පිනත් දන් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. එහෙම වුණොත් මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. ඔබට පුළුවන් ද පිනක් දන් දෙන්න? අපෝ බෑ, මම බොහොම අමාරුවෙන් පින්කම කරගත්තේ. ලොකු සාංගික දානයක් දීලා දැන් ඉතින් තමන්ට පිනක් ඇති වෙලා තියෙනවා. ඔය පින් ටික දන් දෙන්න බැරිද මට? අපෝ බෑ, මම බොහොම අමාරුවෙන් කරගත්තේ. පිනක් දන් දෙන්න මහත්ඵලයි, මහානිසංසයි. ඒස අපේ පින්දුතුන් අනිවාර්යෙන් පිනක් දන් දෙන අය කෙනෙක් වෙන්න ඕන. බලන්න හිතට තියෙන සහනය, පිනක් දන් දුන්නා පින විඳවනෝනේ. පින විඳවනෝ. පිනක් දන් දුන්නා මොනතරම් සහනශීලීද බලන්න. පින නිසා මාන්නයේ උද්දච්චකම් හට ගන්නවා. පිනට ලෝභය හට ගන්නවා. පිනක් දන් දෙන්න පුළුවන් එකේ හාමුදුරනේ පවුත් දන් දෙන්න බැරිද? ඔව් ඉතින් පින් බාර ගන්න කැමති වුණාට කවුරුත් පව් බාර ගන්න නැති ක්‍රමයක් තියෙනවනේ නේ. අර පින දන් දෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ගනි පින ගන්න කැමතිනේ. නමුත් පව දෙන්න බැරි පව ගන්න කැමති නෑනේ කවුරු. නේ. දැන් ගෙදර තියෙන වටිනා භාණ්ඩයක් දුන්නොත් කවුරු හරි ගෙනියන. නමුත් ගෙදර තියෙන කුණු බෑග් එක දුන්නහම ඒක ගන්න කැමති නෑනේ. ඒක ගෙනියන්න කැමති වෙන්නේ නෑ. ඒක කවුරු හරි සල්ලි දීලා යවන්න වෙනවා. කවුද දෙන්න කැමති වෙයි කෙනෙක්? හැබ ගන්න කෙනෙක් කැමති නෑ. පින්පව් දෙකම නසන්න ඕන. පින්පව් දෙකම නසනවා කියලා කියන්නේ භෞතික දේවල් වලින් වළකිනවා කියන එක නෙමෙයි. දන් දීමෙන් වළකිනවා කියන එක නෙමෙයි. පුණ්‍ය පාප පහිනස්ස කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ දාන පාත්‍රයෙන් තව කුසගින්නේ හාමුදුරු කෙනෙක් වැඩියොත් දන්නේ. ඒක පින් බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙමෙයි. එයින් හටගන්න ඒ මානසික ස්වභාවය මහත්ඵලයි මහනිසංසයි. තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් යහපතක් ඇති කරන යහපත් සිතුවිලි සමුදාය සිතෙහි ඇති කර ගැනීම. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සැලකිලිමත් වෙනවද කියනවනම් පිරුණුවන් පෑමේදී අවසාන අර චොන්දසූ කරගෙන දානේ වළඳලා ආනන්ද හාමුදුරුවන්ට මතක් කරන ආනන්දය බුද්ධත්වයෙන් පළමු දවසේ හම්බෙනවා. දානේ ඒ දානේ වගේම මහත්ඵලයි මහානිසස්සයි පිරිනුවම් පාන්න කලින් දවස දුන්නු දානෙත් කියලා ගිහින් කියන්න චුන්දසෝකරට කියලා මතක් කරනවා. මොකද නැත්නම් එයා තුළ සංවේගයක් හටගන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තිබිලා තියෙන්නේ මහා කරුණා. මහා කරුණාව කියන්නේ අවිද්‍යාවේ ඉන්න මිනිස්සු අවිද්‍යාවේ තියෙන එක නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න මිනිස්සු මිත්‍යා දෘෂ්ටියේ තියෙන එක නෙමෙයි. ඒගොල්ලෝ සම්මා දිට්ඨික කරන එක. දැන් අපේ දේශපාලන මහත්තුරුන්ගේ තියෙන කරුණාව මොකද්ද? ඈ? ඒ අවිද්‍යාවේ ඉන්න අයට අවිද්‍යාවේම. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයට මිත්‍යා දෘෂ්ටිය වර්ධනය කරගන්න. එහෙම නෙමෙයි. ඒගොල්ලෝ විද්‍යාවට පමුණු වීමයි කරන්න තියෙන්නේ. සත්‍යයට පමුණු වීමයි කරන්න තියෙන්නේ. අධ්‍යාත්මික වෙනසක් ඇති කරන ආගම් ලෝකේ නැති කාලෙක මේ ධර්මය අපිට මොන තරම් වටිනවද? අධ්‍යාත්මික වෙනසක් නෙමෙයි තියෙන්නේ භෞතික වෙනසක්. ලේබල් වෙනසක්. ලාංඡන ආගම සංකේතයෙන් ආගමිකයෙකු වීම බැඳීම මේකෙ මොකුත් නැහැ. මේක සියලු බැඳීම් වලින් නිදහස් වෙන ධාම. මේකට ආගමක් නැහැ. මේක බුද්ධිමත් මිනිස්සුන් සඳහා තියෙන. මේක මිනිස්සු සඳහාත් නෙවෙයි. මිනිස්සු අතර ඉන්න ප්‍රඥාවන්තයන් උදෙසා තියෙන ධාමයි. ඒසා බුදුහාමුදුරුව මේක ඉන්දියානුවන්ටවත් සිංහලොන්ටවත් මුස්ලිම් අයටවත් කතෝලික අයටවත් බාර කළේ නැහැ. ඒ සියලුම මිනිස්සුන් අතර ඉන්න ප්‍රඥාවන්තයන් උදෙසායි. පඤ්ඤාවන්තස්ස අයන්දා. ඒ බෞද්ධයන් අතර වේවා, සිංහලුන් අතර වේවා, හින්දුන් අතර වේවා, මුස්ලිම් අතර වේවා, ක්‍රිස්තියානියා අතර වේවා, යම් කිසි මෝඩ පිරිසක් ඉන්නවා නම් ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස, මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ දුෂ්ප්‍රඥාන්ට, ප්‍රඥාවෙන් දුරු වූ අයට මේක ගෝචර වෙන්නේ නැත. ඒ ඇතුළු ගෙවල් වලට වෙලා පාළුවේ මොනවා හරි අදහගෙන යාඥාවක් කරගෙන විශ්වාසයක් දරාගෙන ජීවත් වෙන එක යොමු කරන්න තියෙන්නේ. ප්‍රඥාවන්තයෝ ඒ සියලු මාර්ගම් වල ඉන්නාට මේක තේරුම් කරගන්නවා. කාටවත් වෛර කිරීමක්, වේශ කිරීමක්, තර්ක කිරීමක්, කලිගැනීමක් උගුත් නැහැ. රෙද්ද ඇඳුම පළඳුම වෙනස් කරන්න ඕනේ නැහැ, ලාංඡන වෙනස් කරන්න ඕනේ නැහැ, ලේබලින් ආගම මාරු කරන්න ඕනේ නැහැ. තමන්ගේ හිතේ සහනය කියන එක, සතුට කියන එක ඇති කරගන්නයි තියෙන්නේ. දර්ශන විශ්වාසයන් පිටින් ඕන නම් තියනවා වගේ පෙන්වන්නත් පුළුවන්, ඇතුළෙන් නැතුව. එච්චරයි. මායාකාරී ලෝකයක් තියෙන. එහෙම නිසා සියලු සත්වයෝ සූපත් කරන්න කලින් තමන් සූපත් වූ කෙනෙක් බවට පත් වෙන්න. තමන් මානසික නිරෝගී කෙනෙක් බවට පත් වෙන්න. ඒ තුලින් තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතේ පූර්ණත්වයට පත් කරගන්න මේ ආත්ම භවයේදීම. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නෙමෙයි, මේ ආත්ම භවයේදී. දැන් සමහර අය පොඩ්ඩක් එක කැටි කරලා, අර මෛත්‍රී බුදුහාමුදුරන් කාලේටම තිබ්බනේ, චුට්ටක් එක කැටි කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේදී, ඒ කියන්නේ මේ ආත්මෙත් අපිට බෑ, පොඩි කපටිකමක් දාලා මේ ගෞතම බුද්ධ ශාසනය, මේ ගෞතම බුද්ධ ශාසනය ආයි මැරලේ පුදුනත් ආයි මේකමනේ තියෙන්නේ. මොකක් ආයි වෙන මොකක්වත් තියෙනවද? ආයි මේ ටිකෝ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එක මෝඩ කතා හරින්නේ හදලා ඉවර වෙලා පින් කියලා. ඉතින් අපි යම් යම් දේවල් අස්සන්ට විහෙර විහාර පන්සල් තියෙන්න ඕන. ඒ උනාට ඉතින් පස්සේ කොසොල් රජු අමනවා, කොසොල් රජුගේ පුංචි අම්මා අමනවා, පුංචි අම්මා අමන පුංචි අම්මගේ පුංචි අම්මත් අමනවා නේද? එහෙම හදාදා මේ පින් සිද්ධ වෙනවා කියලා දේවල් කළාට කිසි ඇති වැඩ නැහැ. ගටිකාර බ්‍රහ්මයා අමනවා, ගටිකාර බ්‍රහ්මයාගේ බාප්පා අඹනවා, ඊළඟට බාප්පා බැරි නම් ඊට පස්සේ දැන් මොන ආයෙනවා කවුද? රාවණ රජුරෝ අඹනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාම සීතාදේවි අඹනවා. ඊට පස්සේ දැන් තව පොඩ්ඩක් ඉඩ තියෙනවද කියලා බලන සීතාදේවිගේ පුංචි අම්මත් අඹනවා. ඉතින් හරි විකාර ලෝකයක් තියෙන්නේ දෙන්නතුනේ. එක එක කාලේට බලනවා අලෙවි කර ගන්න පුළුවන්ද කියලා. මෛත්‍රී බුදුහාමුදුර, මෛත්‍රී බුදුහාමුදුර අලෙවි කරනවා. අලෙවි කරලා ඒකත් නිකන් පරණ වෙනකොට වගේ බලනවා. හරියන්නේ නැහැ දැන් අල්ල ගන්න ඕන කවුද? රාවණ රජුනු. රාවණ රජුර පොඩ්ඩක් මාකට් කරන්න බලන්න ඕන. එහෙමත් හරියන්නේ නැහැ ගටිකාර බ්‍රහ්මයා අල්ල ගන්න ඕන. ඈ ගටිකාර බ්‍රහ්මයා, ගටිකාර බ්‍රහ්මයාත් හරියන්නේ නැත්නම් මහා බ්‍රහ්මයාත් පොඩ්ඩක් අල්ල ගන්න ඕන. ඉතින් එක එක කාලෙට මොනවද කියලා මාකට් කරන්න පුළුවන්, මොනවද කියලා බලන්න. ඉතින් කමන්නේ කොහොම හරි මේ සමාජයේ පිටසක් යම් ප්‍රමාණයක හරි ධර්මයේ නැගී හිටින්න ඕන. ඒ නැගී හිටින අය අතරින් ප්‍රඥාවන්තයෝ සද්ධර්මයේ තෝරගන්න මහන්සි වෙන්න ඕන. මේක ආත්ම ගවේෂණයක්. උන්වහන්සේලාට ඒක අපහසයක් නින්දාවක් නොවේවා. උන්වහන්සේලා ප්‍රඥාවන්ත වෙලා සද්ධර්ම අවබෝධ කරගන්න හැම විටම තමන්ගේ තුල තියෙන ප්‍රධාන සංයෝජන තුනක් මුලින්ම ඉවත් කළ යුතුයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒනුත් පළමුවෙන්ම සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා තමා දෙසට හැරෙන්න. මම කවුදයි